بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් إذا زلزلت الأرض زلزالها وأخرجت الأرض أثقالها وقال الإنسان ما لها يومئذ تحدث أخبارها بأن ربك أوحى لها يومئذ يصدر الناس أشتاتا ليروا أعمالهم فمن يعمل مثقال ذرة خيرا يره ومن يعمل مثقال ذرة شرا يره පොළොව තලයට ආවේනික වූ දැඩි කම්පනයක් සහිත පොළව කම්පණයට පාත්‍ර කරන විට තවද පොළව තම බර බැහැර කළ විට එයට කුමක් සිදු වුණේදයි මිනිසා විමසන විට නුඹේ පරමාධිපති ආනන් එයට වහි එනම් දේව පණිවිඩ මගින් දැනුම් දුන්නේයයි එදින එය තම පණිවිඩය පවසයි එදින මිනිසුන් විසිරුණු කාණ්ඩ වශයෙන් පැමිණෙති එවිට ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ඔවුන්ටම පෙන්වනු ලබන්නේය එබැවින් කවරෙකු පරමාණුක තරම් යහපතක් සිදු කර ඇද්ද ඔහු එය දැකගනි. තවද කවරෙකු පරමාණුක තරම් අයහපතක් සිදු කර ඇද්ද ඔහු එයද දැකගනි.